ජාතික නිදහස්තරමුණේ දෙවැනි ජාතික මහා සමුළුවේදී සම්මත කරගත් යෝජනා 12 මෙරට ජාතිකවාදී බලවේගයන්ගේත් ඒ වගේම පොදු ජනතාවගේත් අභිලාෂයන් මුදුන්පත් කිරීම සඳහා තමයි මේ යෝජනා 12 සම්මත කරගත්තේ. ඒ යෝජනා අපි පිළිගැන්වුවේ ජනාධිපතිතුමාට. ඒ නිසා අපි මෙහි ප්‍රතිචාරයක් ඍජුවම බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරයක්. අපට ආරංචි වුණා ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වුණු මොහොතේ මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය බැසිල් රාජපක්ෂතුමා ඇතුළු අමාත්‍යවරුන් 4 දෙනෙක්ගේ 5 දෙනෙක්ගේ කමිටුවක් පත් කරලා තිබෙන බව. කෙසේ නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිතුමාගේ ඍජු ප්‍රතිචාරය මේකට ලබා දෙයි කියලා. ඒ වගේම ඊයේ රාත්‍රියේදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනගත් මහතා විමල් දීරවන්ත ඇමතිතුමාව දුරකථනයෙන් සම්බන්ධ කරලා එම කමිටුව සමග සාකච්ඡාවකට ආරාධනා කරලා තිබෙනවා. නමුත් ඒක ඊයේ රාත්‍රියේම ආරාධනා කරපු නිසා දේශපාලන මණ්ඩල නියෝජිතයින් මේකට සහභාගි කරගැනීම අපහසු බැවින් එක තැන්වීමට නොහැකි බවත් වෙන දිනයක් දන්වන ලෙසත් විමල් දීරවන්ත ඇමතිතුමා දන්වලා තිබෙනවා. ඒ අනුව ජනාධිපතිතුමාගේ බ්‍රසීල සංචාරයෙන් පසු මේ මාසේ 18 වෙනිදාෙන් පසු දිනක මේ පිළිබඳව ජනාධිපතිතුමත් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි මේකෙදී ඍජුවම ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කුමක්ද කියලයි ජාතික නිදහස් පෙරමුණ මේ යෝජනා පිළිබඳව බලාපොරොත්තු වෙන්නේ.